නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තමාට වඩා සියලු දෙනාම ශ්‍රේෂ්ඨයි කියන ගුණය වැඩිම තුලින් සෝතාපන්න වෙන්නේ කෙසේද කියන කාරණාව. ඇයි මේ කාරණාව විශේෂයෙන්ම මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට තීරණය කළේ බැලුවොත් අද අපේ සම්මා දිට්ඨියට තියෙන එකම බාධකය තමයි අපි තුල තියෙන මාන්නය. තමන් තුල තියෙන උඩඟුකම, හිතුවක්කාරකම, ආහංකාරකම කියලා කිව්වොත් බොහොම නිවැරදි. මේ තමකම කියන මේ මාන්නය නැති කළොත් ඒකාන්ත වශයෙන්ම අපිට සම්මා දිට්ඨිය නිර්මාණය වෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය අපි තුලින්ම ඒක අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේ මාන්නය අපි තුල පවතින තාක්කල්, මේ පුද්ගලයා කියන මේ වටිනාකම අපි තුල පවතින තාක්කල් අපට මේ කියන සෝතාපන්න ඵලය, එහෙම නැත්නම් සම්මා දිට්ඨිය ලැබෙන්න ගොඩාක් මාන්සි වෙන්න සිද්ධ වෙයි. එහෙනම් අද වර්තමාන සමාජයේ අරන් බැලුවාම මාර්ගය නොදන්න කෙනෙක් කිසිම කෙනෙක් නැහැ. මොකද හේතුව මේ ඔක්කොම කටපාඩම් වෙලා. අපි කියනවා ආවල් රටේ ආවල් ප්‍රදේශේ ඉඳලා ආවල් ප්‍රදේශයට යන්නේ කොහොමද කිව්වාම සිතියම් කලාව ඉගෙන ගත්ත හැමෝම පාරවල් 20ක් විතර දන්නවා. අර පැත්තෙන් ගියාම මෙතන අතුරු පාරක් තියෙනවා, මෙතන වැව තියෙනවා, වැවෙන් මේ පීනලා යා පැත්තට ගියාම මේ බොහොම කිටි මේ කිලෝමීටර් 20ක් අඩු වෙනවා. ඕමෝම අමුතු පාරවල් හැමෝම විවිධාකාර පාරවල් කටපාඩම් කරලා ගියා. තිබුණාට ගිය කෙනෙක් කොයිද කියලා බැලුවාම එක්කෙනෙක්වත් ගිහිල්ලා නැහැ. එහෙනම් මේක නෙමෙයිද අපේ වර්තමාන තත්ත්වය? අපි දන්නවා ලෝභ දේශ මොහ නැති කළාම නිවන් දකින්නවා, කෙලෙස් නිරෝධ කළාම නිවන් දකින්නවා, මේ සිත සම්පූර්ණයෙන් නිවල දැම්මම නිවන් දකින්නවා, හැම දෙයක්ම අනිත්‍යයි කියලා දැකලා අත්හැරියාම නිවන් දකින්නවා, හේතුයි ඵලයයි දෙකට එකට එකතු කරාම නිවන් දකින්නවා, පුද්ගල ස්වභාවය මාන්නය නැති කළාම නිවන් දකින්නවා කියලා මේ විදිහට නිවන් මාර්ග මොනතරම් අපි කටපාඩම් කරලා තියනවද? සූත්‍ර සමීකරණ පවා අපි ඔප්පු කරලා පෙන්නනවා එහෙම එකක් තියෙනවා අය කියලා. අසෝමා ශ්‍රාවකයෝ නිවන් දැකපු ක්‍රම 80ම දැන් අපි දන්නේ නැද්ද? අන්ත දෙකෙන් නිදහස් වෙලා මධ්‍යම ප්‍රතිපදාවට පැමිණියොත් නිවන් දකින්නයි කියලා දන්නේ නැද්ද? වර්තමාන මොහොත තුල 100න් හිටියාම නිවන් දකින්නයි කියලා දන්නේ නැද්ද? හැමදේම කර්මානුරූපීව සිද්ධ වෙනවා, මොකවත් කරන්න දෙයක් නැහැ, බලාගෙන හිටියාම නිවන් දකින්නයි කියලා අපි දන්නේ නැද්ද? මෙච්චර දේවල් දන්න අපි නිවන් දැක්කේ නැහනේ, ලොකු ප්‍රශ්නයක්. ඒක කොහමද කියලා කිව්වාම හෝටල් එකකට දවසකට 5000ක් එනවා. 5000ම කාලා බීලා තෘප්තිමත් වෙලා යනවා. හැබැයි කෝකියා බඩගින්නේ කලන්තේ දාලා වැටෙනවා වගේ කතාවක් නේද? කෝකියා කලන්තේ දාලා කුස්සියේ වැටිලා රෝහලට අරන් ගියාට පස්සේ වෛද්‍යවරයා කියනවා මේ මිනිසයා උදේ ඉඳලා කාලා නැහැ, සේලයින් එකක් දෙන්න ඕනේ කියලා. බලනකොට 5000කට කැම දීපු මිනිසයා 5000 කාලා තෘප්තිමත් වෙච්ච තෘප්තිමත් කරපු මිනිසයා උදේ කාලත් නැහැ, දවල් කාලත් නැහැ, රෑ කාලත් නැහැ. මේ මිනිසයා වැටිලා තින්නේ निराහාරව බඩගින්නේ. එහෙනම් සතර සටිපට්ඨානයේ කමඨාන් වශයෙන් අපි දීලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනාවක් වශයෙන් දේශනා කරලා චතුරාර්ය සත්‍ය විශාල වශයෙන් ගැඹුරෙන් විග්‍රහ කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන යන හැමතැනම කියලා දැන් අපි සතර අපායකින් ඉපදෙනවා නම් දැන් මේකේ තියෙන ඵලය මොකද්ද? මේකේ නිවන් මාර්ග හැම දෙයක්ම දැනගෙන වඩන්න නැතුව හිටියා මේකෙන් අපට ඵලයක් තියෙනවද, වැඩක් තියෙනවද, ප්‍රයෝජනයක් ලැබෙයිද මේ ලබාපු මිනිසත් භවයේ? මෙන්න මේ දුර්වලකම් තමයි අද අපේ වර්තමානයේ අපි තාම පුතුජන වෙන්න හේතුව. අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ මේකේන ප්‍රශ්නෙට උත්තරයන්. සියල්ලම මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා දැකින ගුණය තුලින් අපට පුළුවන් සම්මා දිට්ඨියට එන්න, එහෙම නැත්නම් ආර්ය ජාතිය ඉපදෙන්න, සතර පායේ නිදාස් වෙන්න. සමහර අවස්ථාවලදී වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ වස. මෙච්චර වස් ප්‍රමාණයක් මට තියෙනවා, ඒ නිසා වස් අඩු කට්‍යව එලා දකිනවා. ඒ කට්ටිය මට උපස්ථාන කළ යුතුයි, ඒ කට්ටිය මං මොනවා කිව්වා කරබාගෙන ඉන්න ඕනේ, කටපියාගෙන ඉන්න ඕනේ, මම මොනතරම් දඬුවම් දුන්නා කිසිම වචනයක් කතා කරන්න බෑ. තමන්ගේ වහල්ලු වාගේ හිතනවා මේකේන මාන්නේ නිසා නේද තාම සම්මාදිට්ඨිය පැමිණියේ නැත්තේ. අපි කොහමද දන්නේ මේ සාමණේර කෙනා හෙට උදේ රහත් වෙයිද කියලා? අපි කොහමද දන්නේ මේ දුස්සීල කෙනා අනාගතයේ බුදු වෙයිද කියලා? ජෝතිපාල මානවකයා දුස්සීලයි දුස්සීලයි කියලා ගම හැමතැනම කිව්වා. හේතුව කාශ්‍යප තථාගතයන් වහන්සේට නිନ୍ଦා පාස කළා. ගල් කැටයකින් ගැව්වායි කියලා චෝදනා තියනව නේද? හැබැයි ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ජෝතිපාල මානවකයා සෙල්ලම් කෙනෙක් නෙමෙයි, අනාගතේ මට පස්සේ මේ භද්‍ර කලාපයේ බුදු වෙන තථාගත ගෞතම කියලා. එහෙනම් ජෝතිපාල මානවකයා කියන්නේ සෙල්ලම් කෙනෙක් නෙමෙයි. වෙසන්තර බෝධිසත්වෝ කියලා කියන්නේ සෙල්ලම් කෙනෙක් නෙමෙයි. මාඕසඳ පඬිතුමා කියන්නේ සෙල්ලම් කෙනෙක් නෙමෙයි. එහෙනම් මේ ලෝකයේ හැමෝම බෝධිසත්වරු නම් තුන්තරා බෝධියකින් එකක් නම් ප්‍රාර්ථනා කරගෙන යන්නේ කොයි මොහොතේ කොයි කෙනා තමන්ගේ ප්‍රාර්ථනාව ඒ පාරමිතාව සම්පූර්ණ කරගෙන බෝධියට පත් වෙයිද, මොන බෝධියෙන් කවුරු බුදු වෙයිද, කවුරු රාහත් වෙයිද අපි දන්නේ නැහැ. ඇයි අපි අවතක්සේරු කරන්නේ? ඇයි අපි නිඳා කරන්නේ? ඇයි අඩු වටිනාකමෙන් මේ මිනිස්සු එලා දකින්නේ? මෙන්න මේ දෘෂ්ටිය නිසා අපි තාම මිත්‍යාවේ ඉන්නවා. එහෙනම් අපි වඩන්න ඕන කමඨාන තමයි මේ ලෝකේ හැමෝම අපට වඩා ශ්‍රේෂ්ඨයි, හැමෝම අපට වඩා ගුණයාපත් කියලා දැකීමේ ගුණය තමයි අපගේ ආර්ය මාර්ගය, අපේ සම්මා දිට්ඨිය. ඒක තමයි මේ ලෝකේ පරම සත්‍ය. අපට වඩා අනිත්‍යයි ශ්‍රේෂ්ඨයි. Tamanta තරහා යනවා Taman දන්නේ. කිසිම ගුණයක් නැති අර අසත්පුරුෂය ඇවිල්ලා අසත්පුරුෂ වැඩක් කරනවා. දැන් අපි වැහුලනවා තරහෙන්. දැන් බලන්නකෝ මෙච්චර අවබෝධයක් තියෙන මෙච්චර සිල් ගන්න මට තේරුන්නේ නැහැ මට තරහා යන බව. අර මිනිස්සු ඇවිල්ලා ඒ තේරුම් කරලා දුන්නේ මට තාම තරහා යනවායි කියලා. දැන් එයා මට වඩා ශ්‍රේෂ්ඨ නෙමෙයිද? මගේ අඩුව මට වඩා ඒ මිනිස්යානේ දැනගෙන හිටියේ. මෙන්න මේ විදිහට මේ ලෝකේ හැම අසත්පුරුෂයෙක්ම හැම සත්පුරුෂයෙක්ම මේ ලෝකේ මට වඩා ශ්‍රේෂ්ඨයි කියන ඒ ගුණයෙන් දකින්න ඕනේ. ඒක තමයි අපේ සම්මා දිට්ඨිය. පොටලේ මානායක ආන්දරන්ට මේ ප්‍රශ්නේ තිබුණා. ඇයි මම බණ කියලා 30000 රාත් වෙලා මං වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් නැහැ, සාරිපුත්තටත් වඩා මම ශ්‍රේෂ්ඨයි කියලා උන්වහන්සේටත් මාන්නයක් තිබුණා. ගෞතම තථාගතයන් වහන්සේට පස්සේ මම තමයි දෙවණියට ඉන්නේ. ඇයි මගේ බණහාල අනන්ත ප්‍රමාණ රාත් වෙලා රාතන් වහන්සේලාගේ සංගණනේ පමණක් 30000. එහෙනම් අනාගාමි කට්ටිය සකෘදාගාමි සෝවාන් මාර්ග ඵල නැති ශ්‍රාවකය කොච්චරද? සංගණනේ අරන් බලනකොට තවත් ශාසනයක් හදන්න තරම් ශ්‍රාවක 30000 කියන්නේ සෙල්ලම් කතාවක්ද? එහෙනම් එදා හිටපු ශාස්ත්‍රුන් වහන්සේලාගෙන් සංජය බෙල්ලට පුත්තටත් 500යි හිටියේ. ආලාම කාරෝමක ඒ කට්ටියටත් මේ තරම් විශාල පිරිසක් හිටියේ නෑ. රාතන් වහන්සේලා පමණ ශිෂ්‍ය වශයෙන් 30000 සෙල්ලම් කතාවක් නෙමෙයි මේක. එහෙනම් මේ වගේ විශාල පිරිසක් ආර්යවරු ශිෂ්‍ය වශයෙන් දී කරපු ඒ උත්තමයාට බැරි වුණා මේකෙන ආර්ය මාර්ගයට පිවිසෙන්න. ඒ පත්වෙච්ච අවබෝධය කුමක්ද කියන එක තමන්ට අත්දකින්න අපෝසත් වුණා. දැන් භාග්‍යතුන් වහන්සේ කියන ස්පෝටලේ කියලා, ස්පෝටලේ කියන වචනය ඒ පෝටලේට දරා ගන්න බෑ. පෝටලේ නායකයන් මේක ලොකු ප්‍රශ්නයක්. ඇයි මේ තරම් ආර්යවරු බී කරපු සියලුම රාතන් වහන්සේලා මට නමස්කාර කරනවා, අනාගාමි සකෘදාගාමි සෝවාන් කට්ටිය මට උපස්ථාන කරනවා, සත්කාර කරනවා, අපේ ගුරු මහෝත්තමයන් වහන්සේ වැඩියා, ආචාර්යවරයා වැඩියා කියලා ඒ ගුරු වත්කම් ඒගොල්ලෝ මට ඉතු කරනවා. ඒ ආචාර වත්පිළිවෙත් එකේ මං විශාල ගෞරවයක් ලබනවා. ඇයි ගෞතම බුදුහාමුදුර මට ඉස් කියලා කියන්නේ? ඉස් විශ්ව කියලා මට ඇයි අමතන්නේ? මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ කියලා පෝටලේ මානායකයන්ට මේක ලොකු ප්‍රශ්නයක්. හරියට කලකිරෙන්න හේතුවක්. පස්සේ උන්වහන්සේ තේරුම් ගත්තා හරියටම, හරි මගෙන් බණහාලා මේ තරම් රාත් වුණාට, අනාගාමි වුණාට, සෝවන් සකෘදාගාමි වුණාට මම හිතන නෑනේ. එහෙනම් ඉස් කියන්නේ නැතුව පිරිලා කියලා කියන්නේ කොහමද? බොරු බුදුහාමුදුරුවෝ බොරු කියන්නේ. බුදුහාමුදුරුවෝ මේ කියන්නේ ඇත්ත. මම ඉස් තමයි. එහෙනම් දැන් පෝටලේ හාඳුරුව තුළ ඒ කියන සම්මා දිට්ඨි ගුණය මත උනා. මොකද ඒ ගුණය මට වඩා මේ ලෝකයේ හැමෝම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා තමයි ඒ කට්ටියට ඉස් කියන්නේ නැතුව මට ඉස් කිව්වේ. මම මේ ලෝකයේ අනිත් අයට වඩා ගොඩාක් පල්ලෙලා ඉන්නේ, පාත්ලා ඉන්නේ. මම අනිත් අයට සාපේක්ෂව ශ්‍රේෂ්ඨ නැහැ කියන ඒ අවබෝධය පැමිණියා. ඇයි 84000 කටපාඩමෙන් තියෙනවා නම් හැම ධර්ම කාරණාවක්ම දන්නවා නම් කියන පමණින් තේරෙනව නේද? එදා පෝටලේ ඒ ස්වාමීන් වහන්සේට තේරුණා අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨ නැහැ, හැමෝම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මට ඇඟිල්ල දික් කරලා ඉස් භික්ෂුව කියලා කිව්වේ. මම අනිත් අයට වඩා පහත්, මම ශ්‍රේෂ්ඨ නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වුණා. 12 අවුරුදු පුංචි සාමණේර කෙනෙක් ළඟට ගිහිල්ලා කමටහන් ගන්න තරම් නියතමානී වුණා, ඒ තරම් අවංක වුණා. මට වඩා මේ 12 අවුරුදු කෙනා ශ්‍රේෂ්ඨයි කියන මානසිකත්වය ඇදුවා. ඒ මානසිකත්වය පෝටලේ නායක හාඳුරෝ සෝතාපන්න කෙරෙව්වා. කීකරුකම නියතමානිකම තුළින් සකෘදාගාමී කෙරෙව්වා. මඩවලට බහින්න කියනකොට බහිනවා, උඩට එන්න කියනකොට උඩට එනවා, සිවුර අයින් කරන්න කියනකොට අත්තරිනවා, බලන්න මේකත් අරින්න කියනකොට හැම දෙයක්ම අත්තරිනවා. ඒ හැමදේම නියතමානිව අත්තරිනවා. කියන කෙන හැම දෙයකටම එයා එකඟ වෙනවා. ඒකෙන් වෙන්නන්නේ මොකද්ද? මේ හැම දෙයක්ම කර්මානුරූපී හේතුඵල ධාමයෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් මඩට බහින්න කෙනෙක්ට හේතුඵල ධාමං, නගින්න කෙනෙක්ට හේතුඵල ධාමං. මේක කර්මයේ ක්‍රියාකාරීත්වයක්. මේකට මඩ කියලා ප්‍රතික්ෂේප කරන්නත්, ගොඩ කියලා එකඟ වෙන්නත් මට හිතියක් නැහැ. මේ හැමතැනම තියන්නේ කර්මා කර්මඵලයන්, හේතුඵල ධාමක ක්‍රියාකාරීත්‍යං. මඩට බස්සවන්නේ හේතුවක් ඵලයන්. එහෙනම් ඒකෙන් ගොඩගන්නේ හේතුවක් ඵලයන්. මේක කර්මයේ ක්‍රියාකාරීත්‍යං. මඩත් මගේ ප්‍රශ්නයක් නෙමෙයි, ගොඩත් මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙන්න මේක ප්‍රත්‍යක්ෂ කළාම මඩ වගුරේම රාහත් වෙනවා. මට වඩා 12 අවුරුදු සාමණේර උත්තමයා ශ්‍රේෂ්ඨයි කියන මානසිකත්වය ඒ කියන පෝටලේ පුතුජන ස්වාමින් වහන්සේව රාතන් වහන්සේ නමක් බවට පත් කළා. එහෙනම් මේක තමයි අපේ සම්මා දිට්ඨිය. අද දවසේ මේ මොහොතේ ඉඳලා පුරුදු පුහුණු කරන මේ නියතමානි ගුණය අපි තුල දැන් මේක පුරුදු පුහුණු කරන්න ඕනේ. වැඩපොළවල ඉන්න කට්ටිය නිලධාරින් හිතන්න ඕනේ, සේවකයෝ මට වඩා ශ්‍රේෂ්ඨයි. ඇයි මම සේවකයෙක් කියලා හිඳලා අත්දැකීමෙන් නේද ක්‍රමානුකූල උඩට ආවේ? මල පොතේ අකුරක් දන්නේ නැතුව ඉඳලා අතින් අල්ලලා ආයන්න ABCD කියලා මේවා ලියලා පුරුදු පුහුණු කරලා උපාධිය දක්වා ගිහිල්ලා නේද මම මේ තනතුරු වලට ආවේ? එහෙනම් මේ කට්ටියත් මේ කියන අධ්‍යාපන සුදුසුකම් ලැබුවොත් මෙතනට එනවා නේද? එහෙනම් ඒ කට්ටිය අවතක්සේරු වෙන්නේ කොහමද? මගේ අතේ තියෙන වත්කම් වලට මම හිතරව අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි කියලා. මං ළඟ තියෙන ඉඩකඩම් ගොඩනැගිලි නිසා මම හිතනවා අනිත් අයට වඩා මං ශ්‍රේෂ්ඨයි කියලා. මං ළඟ තියෙන උපාධි අධ්‍යාපන දැනුම නිසා මම හිතනවා අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි කියලා. මට තියෙන නිලතල බලතල තනතුරු නිසා මම හිතනවා අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි කියලා. මන්ත ළඟ තියෙන උපසම්පදාව නිසා අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා. මම සමාදම් වෙන දසසිල් නිසා මම දසසිල් උපාසක කෙනෙක් කියන හේතුලි මම හිතනවා අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. සියලු දෙනාටම වඩා මට වස් වැඩි නිසා, ඒ වස් නිසා මම හිතනවා අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි කියලා. මන් තුල තියෙන මාර්ගඵලය නිසා මම හිතනවා අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි කියලා. අනිත් අයට වඩා කුලයෙන් වැඩි නිසා මම උසස් කුලයක ඉපදුනා, ඒ නිසා මම හිතනවා අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි කියලා. පෙළපත් නාමයෙන් මම ඉපදුනා, ආවල් පරම්පරාවේ ඉපදුනා කියන නිසා මම හිතනවා අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. මේ එකකවත් ශ්‍රේෂ්ඨත්වේ නැහැ. සියල්ලෝ මට වඩා ශ්‍රේෂ්ඨයි. මේ ලෝකේ හැමෝම මට වඩා ශ්‍රේෂ්ඨයි කියන මානසිකත්වයේ තුලින් මම මේ තුන් ලෝකෙම ශ්‍රේෂ්ඨ කෙනා බවට පත් වෙනවා. ඒක තමයි තථාගතයන් වහන්සේගේ ගුණය. උන්වහන්සේ තුන් ලෝකාග්‍රවණ සේක, උන්වහන්සේ සියලු සත්‍යයන්ගෙන් අග්‍රවණ සේක, සියලු සත්‍යයන්ගෙන් නමස්කාර වලට සුදුසුකම් ලබන සේක කියන ගුණය ලැබුණේ ඒ සියල්ලන්ට වඩා උන්වහන්සේ නියතමානීව යටහත් වෙච්ච නිසා. හොඳම තැනක් තමයි භාග්‍යතුන් වහන්සේගේ බණ අහගත්ත රජුරුවෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ කියලා අඳුනන්නේ නැතුව බණ කියනවා. උන්වහන්සේ පත්කඩේ හෙළලා බිම වාඩි වෙලා වැඳගෙන සාදුකිය කිය අර ගීයා කියන බණ ටික අහනවා. මොනතරම් නියතමානිද, මොනතරම් ශ්‍රේෂ්ඨද. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් මේ සම්බුද්ධ ශාසනය තමන් ළඟ පැවිද්ද වෙච්ච පැවිද්දෙක් ඒ ධර්මාසනය තථාගත ශාසනය උන්වහන්සේට බාර දීලා බිම වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේ සරියුත්තාන්තරංගෙන් බණ අහනවා නම් මේ ලෝකෙ මොනවද නොදන්නේ භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥාණයට මොකද්ද වැටෙන්නේ නැත්තේ සියල්ල දන්න උන්වහන්සේ ශ්‍රාවකයෙක්ගෙන් බණ අහනවා නම් මට වඩා ශ්‍රාවකයා ශ්‍රේෂ්ඨයි කියන ඒ උතුම් ගුණය තිබුණ නැද්ද ඒ නිසා තුන් ලෝකෙම දනගාලා වඳිනවා ගෞතම තථාගතයන් වහන්සේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වෙනසේක ජේෂ්ඨ වෙනසේක මේ ලෝකේ සියලු ශ්‍රස්තයන්ගේ අග්‍ර වෙනසේක කියලා මුළු තුන් ලෝකෙම පිළිගන්නවා. දිව්‍ය ලෝකවලට ගෙල්ලා කියලා බලන්න මම ගෞතම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකය කියලා නමස්කාර කරලා සාදු කියනවා. ඒතුව තථාගත ගෞතම කියන නම හැෙනකොට ඒ දිව්‍ය ලෝකවල දෙවිවරු සාදු කියනවා. අපායට ගිහිල්ලා තථාගත ගෞතමයන් වහන්සේගේ නම කියලා බලන්න යමපල්ලෝ සාදු කියනවා. තව ඒ යමපල්ලෝ විතරක් නෙමෙයි ඒ යම රජුරෝ පවා සාදු කියනවා. පෙරේත ලෝකෙට ගිහිල්ලා ගෞතම තථාගතයන් වහන්සේගේ නම කියලා බලන්න මහේසාක්‍ය පෙරේතයෝ අල්පේසාක්‍ය පෙරේතයෝ කියලා සේරම පෙරේතයෝ කුම්බාණ්ඩේ ඔක්කම සාදු කියනවා. හේතුව මේ සෑම ලෝකයකම සෑම සත්වයකම හඳුනනවා ගෞතම බුදුහාමුදුරුව කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. හැබැයි දැන් ගෞතම බුදුහාමුදුරන්ට වඩා දන්න කට්ටිය දැන් අපි වෙලා නැද්ද? තථාගතයන් වහන්සේ තමයි චතුරාර්ය සත්‍ය හරියට දන්නේ. දැන් අපි තථාගතයන් වහන්සේගේ සූත්‍රය අරගෙන ඊට වඩා ගැඹුරෙන් විස්තර කරන්නේ නැද්ද? ඒක අර්ථකථනය කරන්නේ නැද්ද? මේක මේ විදිහටයි අර්ථය තියෙන්නේ. මෙන්න මේ විදිහ අර්ථයක් තමයි මේකේ තියෙන්නේ කියලා විග්‍රහ කරලා බුදුහාමුදුරන්ටත් වඩා මට තේරෙනවා කියන එක නෙමෙයිද මේ ඔප්පු කරන්න හදන්නේ? මෙන්න මේ මාන්‍ය මේ උම්මත්තක ස්වභාවය මේකේ අනවබෝධය තමයි අපිව මේ ලෝකේ තාම පුතුජන කරලා තියෙන්නේ. අපි තාම උම්මත්තක වෙලා ජීවත් වෙන්නේ මෙන්න මේකේ අඩුව නිසා. අපි මේ සෑම වචනයකටම නිර්වචන දෙන්න යනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාදේ උන්වහන්සේට වඩා දේශනා කරන්න විස්තර කරන්න යනවා. සතර සටිපට්ඨාන කම්මඨානාචාර්ය වෙලා බුදුහාමුදුරන්ට වඩා මේක ගැඹුරෙන් දේශනා කරන්න හදනවා. බුදුහාමුදුරන්ට වඩා මට තේරෙනවයි කියලා හිතනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ ලෝකයේ පෝටලේ හාමුදුරන්ට වඩා ඉස්බිස්සුවක් වෙලා නේද? මේ ලෝකයේ උම්මත්තකෙක් වෙලා නේද අපි? අපේ ජීවිතවල අපි මේ කියන දේවල් තේරුම් අරගෙන අනිත්‍යයට වඩා මට තේරෙනවා, අනිත්‍යයට වඩා මට මේක පැහැදිලි කියන ඒ මානසිකත්වය නිසා තමයි මේ පුතිජන ලෝකේ තාම බත් කගා ඇවිදින්නේ. මෙච්චර දුකට උරුමකම් කියන්නේ ඉපදීම නවත්ත ගන්න බැරුව මේ තරම් වෙසෙන්නේ. මේවට හේතු වෙන මොකවත් නෙමෙයි. අනිත්‍යයට වඩා මම ශ්‍රේෂ්ඨයි, අනිත්‍යයට වඩා මම ජේස්රයි. භාග්‍යතුන් වහන්සේට තේරෙච්ච නැති ටිකක් මට තේරෙනවා. මට වඩා දෙවනි කෙනෙක් මේ අග්‍ර මේ ලෝකේ නැහැ. භාග්‍යතුන් වහන්සේට පමණයි මම දෙවෙනි වෙන්නේ. මට වඩා කෙනෙක් මේ ලෝකේ කිසිම තැනක නැහැ කියන ඒ උම්මත්තක ස්වභාවය, ඒ මානසික ලෙඩේ තමයි මාව මේ ලෝකේ මිත්‍යාවක් කරලා තියෙන්නේ, මිත්‍යා දෘෂ්ටියේ උරුමකාරයා කරලා තියෙන්නේ. අපේ දුර්වලකම් අපි අදා ගන්නට ඕනේ. මට වඩා මේ පුංචි කෙනාට තේරෙනවා, මට වඩා මේ අවුරුදු 5 කෙනාට තේරෙනවා, මට වඩා මේ අත්අවුරුදු සාමනීර රාතන් වහන්සේට තේරෙනවා, මට වඩා අරුණාංශයට තේරෙනවා, මට වඩා මේ ගී කෙනාට තේරෙනවා, මට වඩා තේරෙන අය මේ ලෝකේ ගොඩාක් ඉන්නවා, මට වඩා ප්‍රඥාවන්තයෝ මේ ලෝකේ ගොඩාක් ඉන්නවා. මෙන්න මේ කියන මානසිකත්වයෙන් නිතර මෙනෙහි කරනවා නම්, මෙන්න මේ මානසිකත්වයෙන් ලෝකෙ දිහා බලනවා නම්, මමත් මේ ලෝකේ අනිත්‍යයට වඩා අඩුවෙන් ඉන්න කෙනෙක් කියලා එයා නියතමානිව අදවතෙන් ප්‍රකාශ කරනවා නම් එයා මේ ලෝකේ බුදුහාමුදුරන්ට පමණයි දෙවනි වෙන්නේ. එයා තුන් ලෝකෙම තථාගතයන් වහන්සේට දෙවනි තැනේ ඒ ආසනය ඉඳගන්න සුදුසුකම් ලැබලා ඉවරයි. භාග්‍යතුන් වහන්සේට පස්සේ මේ ශාසනයේ අයිතිකාරයා එයා වෙන්න පුළුවන්. හේතුව මේ නියතමානි ගුණය තමයි ඒකේන අග්‍රතනට ගෙනියන්නේ. අපි ළඟ තියෙන මාන්නිය උඩඟු ආංකාරය අපායේවත් අපට තැනක් ලැබෙන්නේ නැහැ. හේතුව අපායටවත් අපි සුදුසු නැහැ. ඊට වඩා පල්ලෙහා තැනකට අපි යන්න සිද්ධ වෙනවා. බලන්න මේ ලෝකයේ අන්තිම තැන අපාය. අපායට යන්නවත් සුදුසුකම් නැත්නම් අපි මොනතරම් පල්ලෙහාට ගිහිල්ලාද මේකේන මාන්නිය ඉතුවක්කාරකම උඩඟුකම ආංකාරය නිසා උපාධිය ගත්ත ගමන් ඔළුව ඉදිමෙනවා, අපේ කය අක්කරයක් විතර ලොකු වෙනවා, අත් දෙක දෙපැත්තට ඈත් කරගෙන අක්කරයක් විතර පාර පුරා ඇවිදිනවා. මොකද්ද යා ප්‍රථම උපාධිය ගත්තලු. දැන් යා පච්චාත් උපාධිය ගත්තාම ඔළුව හොඳට මිදි වෙලා ගෙයක් වගේ ලොකුවට දැන් ඔළුව ලොකු වෙලා එයා අනිත් අය එලා දකිනවා. සාමාන්‍ය විදිහට අධ්‍යාපනයේ තියෙන කටිය නිඳාවෙන් දකිනවා. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මං තරම් අනිත් අයට වඩා දැනුම වැඩි අවබෝධය වැඩි. එහෙනම් සෝතාපන්න වුන් නැත්තේ ඇයි කියන ප්‍රශ්නයගෙන් ඇහුවාම යාට උත්තර නැහැ. මෙච්චර තේරෙන මට මේ හැමදයක්ම තේරෙන්නේ මගේ මාන්න නිසා, අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා ඉතන්නේ මන්තිය තුල තියෙන උඩඟුකම නිසා. මේක තේරුම් නැත්තම් මොන පච්චාත් උපාධියද යාට තියෙන්නේ? එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනා තුළම මේකින ගුණේ නැති නිසා ඒගොල්ලෝ පුදුජන ලෝකේ ජීවත් වෙනවා. දැන් අපි මේ ගුණේ දැනගත්තා, අපේ සම්මා දිට්ඨිය අපි දැනගත්තා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි මේක වඩන්න ඕනේ. මට වඩා සාමනීර සියලුම දෙනා ශ්‍රේෂ්ඨයි, මට වඩා වස්සඩු කට්ටිය ශ්‍රේෂ්ඨයි, මට වඩා ගියෝ ශ්‍රේෂ්ඨයි, මට වඩා මේ ලෝකේ ඉන්න සත්තු ශ්‍රේෂ්ඨයි, මට වඩා ස්වභාව ධර්මයා ශ්‍රේෂ්ඨයි, මට වඩා මේ නාම රූප ශ්‍රේෂ්ඨයි, හේතුඵල ධාම මට වඩා ශ්‍රේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, කර්මඵලයේ මට වඩා ශ්‍රේෂ්ඨයි, මට වඩා ශ්‍රේෂ්ඨ කට්ටිය මේ ලෝකයේ හැමෝම ඉන්නවා, මම තමයි මේ ලෝකයේ අන්තිමයා කියන ඒ නියතමානිකම, ඒකින අවංකකම, තීකරුකම, යථාත්වාත්කම ඒකාන්ත වශයෙන් අපි රාතේ කරනවා. මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රධානම ආලෝකයේ බවට පත් කරනවා. අපි තමයි භාග්‍යතුන් වහන්සේගේ ඥානවලින් ඉපදිච්ච ආර්ය උත්තමයා, ආර්ය ශ්‍රාවකයා වෙන්නේ. එනම් බලන්න අපි තුල තිබුණ මාන්නේ මට වඩා මේ හැමෝටම මේ තියෙන අඩු දැනුමක් මට තේරෙනවා අනිත් අයට වඩා, මට අවබෝධයි අනිත් අයට වඩා, මට විතරයි ප්‍රත්‍යක්ෂ ඥානය තියෙන්නේ, මම ආවල් වංශයේ ඉපදුනේ, ඒ නිසා මේ හැම දෙයක්ම තේරෙනවා, මම උප්පත්තියෙන් ආවල් පෙළපතේ ඉපදිච්ච කෙනෙක්, මම වංශකාර මිනිසෙක්, ඒ නිසා මට අනිත් අයට වඩා හොඳ ලේ තියෙනවා, හොඳ කුලයක් තියෙනවා, හොඳ නිලයක් තියෙනවා, හොඳ පෙළපතක් තියෙනවා. මේ උම්මත්තක ස්වභාවය, මේ අධික මාන්නය නිසා අපි රිලෙ කියලා ඉපදෙන්නේ නැද්ද? වඳුරෙක් කියලා ඉපදෙන්නේ නැද්ද? මේ සේනාසනයේ මේ ගෙදරම බල්ලෙක් කියලා ඉපදෙන්නේ නැද්ද? තෝදෙයෝ සිටානෝ ඒ தත්ත්වයටපත් උනේ මාන්නය නිසා නේද? එහෙනම් මම වස්සඩි, අනිත් ඔක්කොම වස්සඩු, ඒ නිසා මම මෙතන ජේස්රායි, හැමෝම මට උපස්ථාන කරන්න ඕනේ, හැමෝම මට සේවා කරන්නට ඕනේ, හැමෝම මට උදව්පදව් කරන්න ඕනේ. හැබැයි මම කිසිම කෙනෙකුට හතපය සොල්ලවලා උදව් කරන්නේ නැහැ, ආචාර්යවරයාට ආචාර්ය වතවත් කරන්නේ නැහැ, දේශකයන් වහන්සේ මගේ ආචාර්යවරයා හැල්වතරවත් දෙන්නේ නැහැ, උන්වහන්සේට කිසිම උපස්ථානයක් කරන්නේ නැහැ. හේතුව මම මෙතන වස්සලින් වැඩි, ඒකේන මාන්න නිසා මම තාම උම්මත්තක ලෝකේ රජ කම් කරනවා. තාම මට පෝටලිය හාමුදුරුවෝ බවටවත් පත් වෙන්න බැරි වුණා. මගේ තියෙන ඒ මාන්නයේ හිතුවක්කාරකම, ඒ උඩඟුකම, ඒ කියන පුද්ගල ස්වභාවය නිසා මම තාම සෝතාපන්න වුණේ නැහැ. මම තාම මිත්‍යා දෘෂ්ටිකෙන්. එහෙනම් තමන් දැන් ඉඳලා මේ කමඨාන වඩන්න ඕනේ, දැන් ඉඳලා මේ ගුණේ වඩන්න ඕනේ. මොකද්ද මට වඩා මේ ලෝකේ හැමෝම ශ්‍රේෂ්ඨයි, මට වඩා මේ ලෝකේ හැමෝම උතුම් කියන ඒ ගුණේ වඩනකොට ඒ නියතමානිකම නිසා අපි හැමෝම ආර්ය ජාතිය ඉපදිලා, අපි හැමෝම මේ භවයේ රාත්‍රලා පිරිනිවන් පාණ්ඩ අපි සුදුසුකම් ලබනවා. මට වඩා අනිත් අය හැමෝම ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රත්‍යක්ෂ කරනකොටම එයා සෝතාපන්න වෙලා ඉවරයි. හැම දෙයතුලින්ම තමන්ට වඩා අනිත් අය ශ්‍රේෂ්ඨයි, තමන්ට වඩා මේ නාම රූප ශ්‍රේෂ්ඨයි, තමන්ට වඩා හේතුඵල ධාම ශ්‍රේෂ්ඨයි කියලා එයා දකින දකින මොහොතේ, ඒ දකින අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙලා පවතින මොහොතේ එයා සකෘදාගාමි වෙලා ඉවරයි. තමන්ට වඩා සියල්ලෝ ශ්‍රේෂ්ඨයි කියලා දැක්කා. දැන් මේ හැම දෙයක් තුළින්ම, හැම ගුණයක් තුළින්ම, හැම චලනයක් තුළින්ම තමන්ට වඩා ශ්‍රේෂ්ඨ එකක් දකිනවා. ඒ ශ්‍රේෂ්ඨයේ දකින දේ, ඒ ශ්‍රේෂ්ඨයම මම බවට පත් වෙනවා කියන එක දකිනකොට එයා අනාගාමි ඵලයට පත් වෙනවා. හැමෝම මට වඩා ශ්‍රේෂ්ඨයි, ඒ හැම දෙය තුළම තියෙන්නේ මට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් කියන එක වඩා, ඒ ශ්‍රේෂ්ඨය තුළ පවතින්නේ මම කියන එක දකිනවට වඩා, ඒ ශ්‍රේෂ්ඨයත් ඒ ශ්‍රේෂ්ඨය දකිනා දෙකක් නෙමෙයි, ඒ දෙකම එකමයි. එහෙනම් මමමයි මේ ශ්‍රේෂ්ඨයේ බවට පත් උනේ, ශ්‍රේෂ්ඨයමයි මම බවට පත් උනේ. එහෙනම් මෙතන මොකවත් නැහැ. මෙතන ධර්මයක් පවතිනවා. ඒ ධර්මය මම වශයෙන් පවතිනවා. මම ධර්මය වෙමි, ධර්මය මම වෙමි. මම තුල තථාගතයන් වහන්සේ තුල මමත් පවතිනවා. මේ හැම තැනම තියෙන්නේ එකයි. කිසිම දෙයක් නැහැ. ඒ සත්‍යයත් මම තමයි. මේ නාම රූපත් මම තමයි. ස්වභාව ධර්මයක් මම තමයි කියලා මේ හැම දෙයක් එකට එක වෙලා මිශ්‍ර වෙලා දිය වෙලා ගියාම මමම ස්වභාව ධර්මයා බවට පත් වුණාම මමම ලෝක සත්‍යයා බවට පත් වුණාම මමම මේ භෞතික නාම රූප බවට පත් වුණාම දැන් එයා රාත් වෙලා ඉවරයි. එයා තුල තිබිච්ච සම්පූර්ණ මාන්‍ය දිය වෙලා මිශ්‍ර වෙලා විසිරිලා ගින් ඉවරයි. පුද්ගලයා අතුරුදාන් වෙලා ඉවරයි. එහෙනම් මේ කියන ධර්මය අපි වඩන්න ඕනේ. මේ කියන කමඨාන අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. මේ කියන අත්දැකීම අපේ ජීවිතවලින් අපි ලබා ගන්නට ඕනේ. එහෙනම් දැන් ඉඳලා මේ කියන ගුණය වඩන්නට අවශ්‍යයි. එහෙනම් මට වඩා සියල්ලෝම ශ්‍රේෂ්ඨයි කියන ඉසෙල්ලාම මේ සම්මාදිට්ඨිය අපි වඩන්නට ඕනේ. දැන් ඉඳලා පුරුදු පුහුණු කරන්න. මේ හැම දෙයක් තුළම හැම භාණ්ඩයක් තුළම ඉතන්න මම මේ ලෝක සත්‍යයට කිසිම දෙයක් කළේ නැහැ. නමුත් අප අර පෝසිලේන ආයතනයේ මිනිසයා කෝප පිඟන් අදලා මිනිසුන්ට උපකාරයක් වන පිණිස අද ජනතාවගේ පාසුව පිණිස ලෝක සත්‍යයේ යහපත පිණිස මේ හැම දෙයක්ම නිර්මාණය කරලා එහෙනම් මේ පරිභෝජනය කරන කෝප පිඟන් වල අර මිනිස්යා මේ ලෝකයා වෙනුවෙන් යමක් කළා. මං වෙනුවෙන්වත් මම යමක් කරලා නැහැ. මේ කෝප පිඟන් වලින් අර මිනිස්යාගේ ශ්‍රේෂ්ඨත්වය දකින්නට ඕනේ. ඒ මිනිස්යා මට වඩා උතුම්. මුළු ලෝකෙටම කෝප පිඟන් දීලා ඒ මිනිස්යා ලෝකයා වෙනුවෙන් යමක් කළා. හැබැයි මම ලෝකෙට මොකවත් කළේ නැහැ. මං වෙනුවෙන්වත් මොකවත් කළේ නැහැ. එහෙනම් මට වඩා මේ කෝප පිඟන් අදපු මිනිස්යා ශ්‍රේෂ්ඨයි. ලෝකෙටම බත්තු යලා ලෝකෙටම බත් අදලා දීපු ගොවියා මොනතරම් ශ්‍රේෂ්ඨද. අද දාස් ගානක බඩගින්න නිව්වා. අද මටත් පිණ්ඩපාත දාන ලැබිලා තියෙන්නේ ගොවියා ගොවිතැන් බත් කරපු නිසා. එහෙනම් මම කිසිම කෙනෙකුට බත් අදලා දුන්නේ නැහැ. හැබැයි මගේ කුසගින්නවත් මට නිවා ගන්නවත් කන්නේ නැහැ. එහෙනම් මං වෙනුවෙන් මොකවත් කරලත් නැහැ. ලෝකයා වෙනුවෙන් මොකවත් කරලා නැහැ. හැබැයි අර ගොවිතැන් කරන ගොවි උපාසකයා මොකවත් දන්නේ නැහැ. හැබැයි 5000කට එයා බත්තු යලා 5000කට ගොවිතැන් බත් කරලා කුසගින්න නිවා. මට වඩා මේ බත් ටික හදපු ගොවියා ශ්‍රේෂ්ඨයි. මේ බත් වලින් ඒ ගොවියාගේ ශ්‍රේෂ්ඨත්වය දකිනවා. මට වඩා ඒ ගොවියා උතුම් කියලා දකිනවා. බලන්න බත්ට වල පවා අනිත් අය අපට වඩා ශ්‍රේෂ්ඨයි කියලා දැක්කේ නැද්ද? කෝප පිඟන් වලින් අපිට වඩා අනිත් අය ශ්‍රේෂ්ඨයි කියලා දැක්කේ නැද්ද? එහෙනම් සාමනේර අය අපට උපස්ථාන කරනවා, පිණ්ඩපාත කරලා දෙනවා, ගිලම්පස දෙනවා, ඒ කට්ටිය අපට පෑන් තියනවා, හැමදේම පිරිසිදු කරනවා, හැම වතක්ම කරනවා. හැබැයි ඒ අයට වත් කරන්න අපේ මානසිකත්වය දුන්නේ නැහැ. ඇයි මට උපසම්පදාව තියෙනවා කියන උම්මතකෙක් වෙලා මට වස් වැඩි කියන අධිමාන්‍ය කෙනෙක් බවට පත් වෙලා එහෙනම් මට වඩා මාන්‍ය නැතුව උපස්ථාන කරන ඒ වත් පිළියෙත් කරන ඒ උත්තමයා මොනතරම් ශ්‍රේෂ්ඨද? එහෙනම් මේකේන හඩුව අපි අයින් කරන්නට ඕනේ. මේකේන මාන්‍ය නැති කරන්නට ඕනේ. අද ඉඳලා සාමනීරයන්ට උපස්ථාන කරන මානසිකත්වය එන්න ඕනේ. අද ඉඳලා ගියෝ මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා දකින මානසිකත්වය යදන්නෝනේ. මේ සිතක් නැති මේ නාම රූප වස්තු භෞතික වස්තු ඒව හදපු සියලු සත්වයෝ මට වඩා ශ්‍රේෂ්ඨයි උතුම් කියලා දකින්නට ඕනේ. අන්න ඒ මානසිකත්වය හදා ගන්නට ඕනේ. මෙන්න මේ කියන මානසිකත්වය අපි අමෝගෙම සම්මා දිට්ඨිය මේක අපි තුල තිබුණේ. අපේ සෝතාපන්න ඵලය අපි තුල තිබුණා. අපි ඒක දැක්කේ නැහැ. දැන් දැක්කා. හැම දෙයක් තුළම අපේ සෝතාපන්න ඵලය දකින්න හැම මොහොතක් ගානේ සම්මා දිට්ඨිය වඩන්න අපි නියතමානි වෙමු. දැන් අපට මොන නමක් තිබුණත් ඒ නම අමතක කරලා මගේ නම පෝටලේ කියලා මම දැන් පෝටලේ කියන නමට සමවදින්නපත් වෙන්න. මම අර පෝටලේ කියන නමින් හැමෝම මට වඩා ශ්‍රේෂ්ඨ අර 12 අවුරුදු සාමනීර කෙනා තමන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා පසන පීටුව දනගාල වැඳලා බිම වාඩි වෙලා කමටහන් අරගෙන කියන කෙන හැමදේම කළා. මඩට බයින්න කිව්වා, එරෙන්න කිව්වා, උඩටෙන්න කිව්වා. හැමදේම අවංකව පිළිගත්තා වාගේ සාමනීර අයගේ උපදෙස් පිළිපදින්න උපසම්පදා කට්ටිය නියතමානි වෙන්නේ කවදද? එදාට සෝතාපන්න වෙනවා. ගිහි කට්ටිය තමන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතලා ඒ කට්ටියට යටත්පත් වෙන්න කීකරු වෙන්න ඒ නියතමානි අප්‍රමාණිකම අදාගන්නේ කවදද? එදාට වස්සඩි කට්ටිය, සෝතාපන්න වෙච්ච කට්ටිය, සකෘදාගාමි අනාගාමි වෙනවා. ඒ වගේ විශාල ගුණයාපත් වෙලා ඉන්න කට්ටිය රාහත් වෙලා පිරිනිවන් පානවා. මම මෙච්චර වස් තියෙනවා, මම නායකයෙක්, මම මානායක කියලා හිතාගෙන ඉන්න හැමෝම මට වඩා ශ්‍රේෂ්ඨ කට්ටිය මේ ලෝකේ ඉන්නවා. මට වඩා උතුම් කට්ටිය ලෝකේ ඕනතරම් දහස් ගණන් කෝටි ගණන් ඉන්නවා. එහෙනම් ප්‍රඥාවන්තයෝ මට වඩා ගොඩාක් ඉන්නවා කියලා නිහතමානී වෙනවනම් මම තමයි මේ ලෝකයේ අන්තිමයා, මම තමයි මේ ලෝකයේ අඳුම දැනුම තියෙන කෙනා කියලා හිතුවාම ඒ කියන සියලුම දෙනා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා. එහෙනම් අපි කරන්න තියෙන කිසිම දෙයක් නෙමෙයි, අපි ඉන්න තැන්වලම දැන් මේ කමඨාන වඩමු. මට වඩා මේ ලෝකයේ සියලුම දෙනා ශ්‍රේෂ්ඨයි, මම තමයි මේ ලෝකයේ අන්තිමයා. තථාගතයන් වහන්සේටත් ඒ ගුණය තිබුණා නම්, පෝටලේ මානායක ආන්දරන්ටත් ඒ ගුණය තිබුණා නම්, සාරිපුත්ත මහරහතන් වහන්සේ අර පුංචි අත්තවුරුදු සාමණේර කෙනා කියනවා, අනේ සාරිපුත්ත ආන්දරන්ගේ සිවුර බිම වදිනවා, හැරිලා ඒක හදලා අනේ පින්වත් ස්වාමිනිය ඔබ වහන්සේට ගොඩාක් පින් කියලා ඒ අවවාදේ පිළිගන්නවා. හදවතට එකඟ වෙලා ඒක පිළිගත්තා. එහෙනම් ඒ කියන්නේ උන්වහන්සේලා තේරුම් ගත්තා මම ප්‍රඥාවෙන් අග්‍ර වුණාට මට වඩා තේරෙන කෙනෙක් ඉන්නවා, සිවුර බිම වදිනවා ඒක මට තේරුන්නේ නැහැ, අර පුංචි අත්තවුරුදු කෙනාටයි ඒක තේරුනේ. එහෙනම් බලන්න මට වඩා ප්‍රඥාවෙන් කිසිම කෙනෙක් දෙවෙනි නෑ, භාග්‍යතුන් වහන්සේ පමණයි. එහෙනම් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මට වඩා ප්‍රඥාවෙන් අඩු උනත්, මට වඩා දැනුමෙන් අඩු උනත්, මට කලින් සසුන්ගත වෙන්න, මට කලින් රාහත් වෙන්න උන්වහන්සේට දක්ෂකම තිබුණා, ඒකෙන් උන්වහන්සේ මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පසඟ පිටුවා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට වඳිනවා. එහෙනම් බලන්න උන්වහන්සේ තුලත් ඒ ගුණය තිබුණා. භාග්‍යතුන් වහන්සේ ජීවිත කාලෙම මම තමයි අග්‍ර, මම තමයි ජේෂ්ඨ, තුන් ලෝකාග්‍ර වූ තථාගත මම සර්වඥතා ඥානයට හිමිකම් කියන ශ්‍රේෂ්ඨ තනන් වහන්සේ මම කියලා එහෙම උම්මත්තක උනේ නැහැ, එහෙම මාන්නේ වැඩුවේ නැහැ. මට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉන්නවා ආනන්ද, ඒ තමයි මට මේ අවබෝධය දීපු ධර්මය. ඒ ධර්මයේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ, ඒ ශාස්ත්‍රුන් වහන්සේ මගේ ගුරුවරයා, ඒ ගුරුවරයාට මම උපස්ථාන කරන්නට ඕනේ, ආචාර්යවත කරන්නට ඕනේ, ධම්මං සරණං ගච්ඡාමි කියලා බුදුහාඳුරේ සරණේ යනවා. උන්වහන්සේට අවබෝධ කරපු, උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු ධර්මයට උන්වහන්සේ නමස්කාර කරනවා. උන්වහන්සේ ධර්මය ගුරුවරයා කොට සලකනවා. බලන්න උන්වහන්සේගේ තියෙන නියතමානිකම, මට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉන්නවා, ඒ තමයි මට තථාගත අවබෝධය දීපු, සර්වඥතා ඥානය තේරුම් කරලා දීපු, සියලු පාරමිතා සම්පූර්ණ කරන්න උදව් කරපු මේ ධර්මයේ මගේ ගුරුවරයා. එනම් භාග්‍යතුන් වහන්සේ පවා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉන්නවා කියලා හිතනවා නම් මට කලින් පැයකටවත් කලින් රාහත් වෙන්න පුළුවන් කොණ්ඩඤ්ඤ මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතන සාරිපුත්ත මහරහතන් වහන්සේට ඉදිරියේ, එනම් මට වඩා මේ 12 අවුරුදු සාමණේර කෙනා උතුම් ශ්‍රේෂ්ඨයි කියලා හිතපු ඒ පෝටලේ හාඳුරන්ට සාපේක්ෂව මම මොනතරම් උම්මත්තකේද බුදුහාඳුරන්ට වඩා තේරෙනවා නම්, සාරිපුත්තට වඩා තේරෙනවා නම් මේ ලෝකේ මට වඩා දෙවනි කෙනෙක් නැහැ. මන් තමයි මේ ලෝකේ වස් වලින් වැඩි, මන් තමයි මේ ලෝකේ ඉඩකඩම් වලින් වැඩි, මේ ලෝකේ ධන දාන්නේ වලින් මන් තමයි වැඩි, අධ්‍යාපනයේ වැඩි, නිලතල බලතල වලින් වැඩි, මේ ලෝකේ ලස්සනම කෙනා මම, මේ ලෝකේ පිරිසිදුම කෙනා මම, මේ ලෝකේ වැඩිපුරම තේරෙන්නේ මටයි කියන මේ වගේ මාන්න නිසා නේද සතර අපායේ ඉපදුනේ, പ്രേත ලෝක භූත ලෝකවල ඉපදුනේ, තිරිසන් ලෝකවල ඉපදුනේ, මේ වෙනකොට මේ මිනිස් ලෝකේ ඉපදෙලා අනන්ත අප්‍රමාණ දුක් විඳ සසරේ ගමන් කරන්නේ, මේකේන උම්මත්තක ස්වභාවයෙන් අයින් වෙන්න, මේක නිදාස් වෙන්න, මේ වගේ මෝඩකම් කරන්න එපා, මේ වගේ උම්මත්තක එකලා සසරේ දුක් විඳින්න එපා, මේ වගේ මෝඩකම් අපේ ජීවිතේවල නැවත නොකරන්නට සීය පවත්වන්න, හදින් පස්සේ තේරුම් ගන්න මේ කමඨාන වඩන්න, සියලු දෙනාම මට වඩා ශ්‍රේෂ්ඨයි, සියලු දෙනා මට වඩා උතුම්, මේ ලෝකේ මම තමයි ඒ හැමෝටම වඩා අඩුවෙන් තේරෙන කෙනා, අඩුවෙන් අවබෝධ වෙන කෙනා, අඩුවෙන් වැටෙන කෙනා, මේ ලෝකේ හැමෝම මට වඩා ශ්‍රේෂ්ඨයි, බඩේ ඉන්න කුසේ ඉන්න ඉපදේ ඉන්න ළමයා මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා නම් ඒකාන්ත වශයෙන්ම රාහත් වෙනවා. හේතුව ඒ කුසේ ඉන්න දරුවා බෝධිසත්වෙක් නම්, ඒ දරුවා මාබෝධිසත්ව උප්පත්තියක් නම් මට වඩා ශ්‍රේෂ්ඨ නෙමෙයිද? එක්තරා දවසක එක වයසක මිනිසෙක් කියනවලු කුසියේ ඉපදින්න ඉන්න දරුවා දිහා බලලා ඒ අම්මට කියනවලු ඒ සීයා මේ කුසියේ ඉන්න දරුවා මට වඩා ශ්‍රේෂ්ඨයි, එයා මට කමටහන් දෙනවායි කියලා බලන්න ඉපදෙන්න කලින් එයාගේ නියතමානිකම කොහොමද කියලා කුසියේ ඉන්නකොටම එයා පිළිගන්නවා. ඉපදෙන්න කලින් මේ ඉපදෙන්න ඉන්න කෙනා මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා සුදු ඇතායිලා නමස්කාර කරනවා, සියලු දෙවිවරු ඇවිල්ලා නමස්කාර කරනවා. ඇයි මාමායා දේවිගේ කුසේ ඉන්න කෙනා ඉපදෙන්න කලින් අපට වඩා ශ්‍රේෂ්ඨයි, මා විශාල අවබෝධයක් තියෙන ඍෂිවරු ඇවිල්ලා නමස්කාර කරලා කියනවා මේ දරුවාට තාම කතා කරන්න බෑ, ඉට ගන්න බෑ, කැසිකිලි වැසිකිලි යන්න බෑ, ඒත් මේ ඉපදිලා ඉන්න දරුවා නැකිට ගන්න කතා කරන්න බැරි වුණත් අපට වඩා ශ්‍රේෂ්ඨයි කියලා නියතමානී වුණා, අවංක වුණා, අපට වඩා ශ්‍රේෂ්ඨ බිලින්දෙක් මේක කියලා ඒගොල්ලෝ දනගාලා වඳිනවා. ඒ ලෝකෙම රජ කරපු සම්පූර්ණ රාජධානියේ බලයේ තිබිච්ච සුද්ධෝතන මහරජතුමා ඇවිල්ලා කියනවා මේ රටකම රජතුමා මම, මේ තරම් ප්‍රඥාවෙන් වැඩි මුළු රටම පාලනය කරන මට වඩා මේ ඉපදිලා ඉන්න කිරිබොන දරුවා ශ්‍රේෂ්ඨයි කියලා මහරජ සුද්ධෝතන දනගාලා වදිනවා. බලන්න සුද්ධෝතන රජුරවන්ට තිබිච්ච ඒ අවබෝධය අපිට තිබුණේ නෑ. 이르දි සම්පන්න කල්ප 40ක් ඉදිරියට බලන්න පුළුවන්, කල්ප 40ක් ආපස්සට බලන්න පුළුවන්. මේ තරම් ප්‍රඥාවන්ත 이르දිමන්ත ඍෂිවරු කියනවා මේ ඉපදිලා ඉන්න දරුවා මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. ඒ ඍෂිවරුන්ට සෝතාපන්න ඵලේ නැහැ. ඒකින පුතුජන ලෝකේ ඒ තිබිච්ච නියතමානිකම අද අපට නැ නේද? විහාරාධිපතිකම හම්බුනාම මට වඩා ලොක්කෙක් නැ නේද? පත්වීමක් හම්බුනාම, නිලය බලයක් හම්බුනාම, අපිට යම්කිසි ආශිර්වාදයක් හම්බුනාම, අපට මොනාරි තනතුරක් හම්බුනාම, මොනාරි පට්ටමක් හම්බුනාම අපට වඩා වටිනා කෙනෙක් මේ ලෝකේ නැ නේද? සමිතියක විහාරාධිපති වුණාම, සමිතියක සභාපති වුණාම මට වඩා මේ ලෝකේ කෙනෙක් නැ නේද? දැන් බුදුහාඳුරත් මට වඩා පල්ලෙහා ඉන්නවා කියන මානසිකත්වය ඇවිල්ලා නේද? උපාධියක් ලැබෙනකොට, තනතුරක් ලැබෙනකොට, විශ්වවිද්‍යාලයක කතිකාචාර්ය වෙනකොට මට වඩා දෙවෙනි කෙනෙක් නැ කියන මානසිකත්වය එනවා නේද? එහෙනම් අභිධර්ම ඉගෙන ගත්තාම මට වඩා අභිධර්මය දන්න කෙනෙක් නැ. සිතිවිලි වලින් මට අභිධර්මය කියන්න පුළුවන්, අභිධර්ම වලින් දේශනා කරන්න පුළුවන්, හැම නාම රූපයක්ම අභිධර්මයෙන් විස්තර කරන්න පුළුවන් කියන මේ උම්මත්තක ස්වභාවය මම තාම සෝතාපන්න වෙලා නැ කියන එක ඔප්පු කරනවා නේද? මට වඩා ජේෂ්ඨ කෙනෙක් නැ, මට වඩා ධර්මය දන්න කෙනෙක් නැ. රාහත් වෙනවා නම් මගෙන් බණ අහන්න ඕනේ, මගෙන් හැර මේ ලෝකයේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් නැ, මගෙන් හැර මේ ධර්මය ලබන්න කෙනෙකුත් නැ කියන තුලින් ඒ උම්මත්තක ස්වභාවය තුලින් ඒ මෝඩකම තුලින් මම තාම පුතුජනයි, සෝතාපන්න ඵලය විතරක් නෙමෙයි මන් තුල කිසිම අවබෝධයක්වත් නැ කියන එක ඔප්පු වෙලා ඉවරයි නේද? එහෙනම් මේ ලෝකේ මට වඩා තේරෙන කෙනෙක් නැ, මට වඩා රාතෙක් නැ, මට වඩා අවබෝධ වෙන කෙනෙක් නැ. මේ ධර්මය මේ ලෝකේ කොහෙවත් ඇෙන්නේ නැ. මේ ධර්මය අවශ්‍ය නම් මගෙන් විතරයි අහන්න ඕනේ, මම තමයි මේ ලෝකෙටම ධර්මය දෙන්නේ කියලා හිතනවා නම් ඒ උම්බත්තක ස්වභාවය සාක්ෂි දරනවා. එයාට කිසිම ඵලයක් නැ. තිරිසන් ලෝකේ පවා එයාට උත්පත්තියට සුදුසුකම් නැ, එයාට සතර පායෙත් සුදුසුකම් නැ. ඊට වඩා පායක් අදන්න ඕනේ. ඒ තරම් අදිමාන්නයක් ඇති වෙලා, ඒ තරම් උම්බත්තක ස්වභාවේ නියත මිත්‍යා දිට්ඨියක් යාතුල නිර්මාණය වෙලා, එහෙනම් මේකින මානසිකත්වයෙන් නම් අපි ජීවත් වෙන්නේ, අපි මේ මානසිකත්වයෙන් නිදහස් වෙන්න ඕනේ. දැන් ඉඳලා මේ කමඨාන වඩන්න, මේ දකින්න හැම දෙයක් තුළින්ම, ඒ හැම දෙයක් තුළින්ම මට වඩා ශ්‍රේෂ්ඨයි මේ තියෙන දැනුම, මට වඩා ශ්‍රේෂ්ඨයි මේ තියෙන අවබෝධය, මේ තියෙන ප්‍රඥාව මට වඩා ශ්‍රේෂ්ඨයි, මේ සියලුම දෙනා මට වඩා ශ්‍රේෂ්ඨයි, මේ බඩුබුට්ටු හදපු කට්ටිය, මේ සමාජයට යාපත කරපු කට්ටිය මට වඩා ශ්‍රේෂ්ඨයි, ලෝක සත්‍යයා මට වඩා ශ්‍රේෂ්ඨයි, මේ ඉන්න හැමෝම මට වඩා උතුම්, මට වඩා ශ්‍රේෂ්ඨයි, මේකේන අවබෝධය තුල ජීවත් වෙන්න ඕනේ, මේ ප්‍රත්‍යක්ෂ භාවය තුල ජීවත් වෙන්න ඕනේ. හැම මොහොතක් ගානේ සියලු සත්‍යෝ මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා දකින්න, ඇයෙන හැම දෙයක් තුළින්ම මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා දකින්න. සමහර අය දකිනකොටම ඇයෙනකොටම කියනවා අනේ මේක පුතුජන බණන්, මේක ඉපදීමට කියන එකක්, ප්‍රත්‍යයට කියන එකක්, මේගොල්ලෝ අපායට යන්න මේ බණ කියන්නේ, මේක කිසිම දෙයක් නැහැ කියලා අර බණ නිඳා කරනවා, අපහාස කරනවා, දේශකයන් වහන්සේ විවේචනයට පත් කරනවා. උන්වහන්සේට තේරෙන එක තමයි උන්වහන්සේ කියන්නේ, නොතේරෙන එක කියන්නේ කොහමද? මේකවත් තේරුම් ගන්න බැරි නම් මම මොනවද දන්නේ කරන්න ධර්මය මොකවත් දන්නේ නැහැ. එහෙනම් මම කිසිම දෙයක් දන්නේ නැතුව අර පොඩ්ඩක් හරි දැනගෙන ඉන්න කෙනාට නිিন্দা අපාස කරනවා නම් සතර අපායට දැන් යන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකේ කිසිම ශ්‍රවණයක් කිසිම ධර්ම දේශනාවක් ඇහෙනකොට නිিন্দা අපාස කරන්න එපා. උන්වහන්සේ මට වඩා ශ්‍රේෂ්ඨයි, උන්වහන්සේ මට වඩා උතුම් කියලා දකිනකොට ඇත්තටම එතකොට තමයි අපි ඒ උතුම් තැනටපත් වෙන්නේ. ඒ උත්තරීතර භාවය අපට ඉමිවන්නේ. එහෙම නැතුව ප්‍රත්‍යයට කියන බණ, ඉපදෙන්ද කියන බණ, මේ බණවල තියෙන්නේ පැවත්මක් කියලා කියනවනම් ඒ නිিন্দা අපාසය තුලින් උන්වහන්සේට තේරෙන ටික උන්වහන්සේ කියනවා. හැබැයි මේ ඉපදෙන්න කියන එකම මේක පැවත්මට එකක් කියලාවත් උන්වහන්සේ දන්නේ නැහැ. හැබැයි නිিন্দা අපාසය තුලින් අපි උන්වහන්සේට වඩා පල්ලයට ගිහිල්ලා නැද්ද? මෙන්න මේ මාන්නය වඩනවා, අපි බණ දන්නවයි කියලා මාන්නය වඩනවා, උන්වහන්සේලාට වඩා අපට තේරෙනවයි කියන මාන්නය අපි වඩනවා, ඒ ආයිට වඩා අපි ප්‍රඥාවන්තයි කියලා අපි වඩනවා, ඒ ආයිට වඩා අපි සිල්වන්තයි කියලා වඩනවා, ඒ ආයිට වඩා අපි ශ්‍රේෂ්ඨයි කියලා වඩනවා, ඒ ආයිට වඩා අපි වටිනවයි කියලා වඩනවා. මේ හැම තැනම වැඩෙන්නේ අපේ මාන්නය අනිත්‍යයට වඩා ශ්‍රේෂ්ඨයි කියන යුතුයකාරක මම අනිත්‍යයට වඩා උතුම් කියන උම්මත්තකකම වඩනවා. ඒ හැමදේ තුලින්ම මේ සංසාරයේ නැවත නැවතලා ඉපදිලා දුක් විඳින්න අපි හේතු සකස් කරගන්නවා. එහෙනම් දැන් කල්පනා කරලා තේරුම් ගන්න මේ මොහොතේ ඉඳලා මේක වඩන්න. හැමතැනම මේ කියන උම්මත්තක ස්වභාවය නිසා අපි පුතුජන ලෝකයේ දුක් විඳා හැමදාම ඉපදෙන්න අපි විසින් අපිම අපිට හේතු අදාගත්තා. මීට පස්සේම වෙන්න බෑ. මේ මොහොතේ ඉඳලා ඒ වැරද්ද අපෙන් සිදු වෙන්න බෑ. දැන් ඉඳලා අපි නිවැරදි ආර්ය මාර්ගයේ වඩමු. බුදුන් සරණ යමු, ධම්ම සරණ යමු, දැන් ඉඳලා සංඝ සරණ යමු. තථාගතයන් වහන්සේ සියල්ල දැනගෙන උන්වහන්සේ ගුරුවරයෙක් අදාගෙන මම මේ ගුරුවරයාට දෙවනි වෙමි කියලා කියනවා නම් සරියුත් මහරහතන් වහන්සේ මට වඩා දවසකට කලින් හරි සසුන්ගත වෙන්න පුළුවන් නම්, රාහත් වෙන්න පුළුවන් නම්, කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියනවා නම් හැම මොහොතක් ගානෙම හැමෝටම බණ කියලා හැමදේම දන්නවයි කියලා හිතපු කෙනා එකපාරටම තමන්ගේ හිත හදාගෙන නියතමානි වෙලා මේ 12 අවුරුදු පුංචි කෙනා මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා නම්, ඉපදිච්ච කෙනා මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා නම්, ඉපදිලා ඉන්න පුංචි දරුවා මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා ඒ රජුරෝ හිතනවා නම්, ඉපදිලා ඉන්න කෙනා කිසිම 이르දියක් දන්න කෙනා මේ 이르දි දන්න පරචිත්තේ තියෙන මේ ඍෂිවරුන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා ඉන්නවා නම්, කුසේ ඉන්න දරුවාට මම තමන් කියලා කියනවා මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. එහෙනම් මේ වගේ ශ්‍රේෂ්ඨය මේ ලෝකේ හැමදාම උතුම්. ඒගොල්ල තමයි මේ සම්බුද්ධ ශාසනයේ බබලවන හාරියවරු. ඒ හාරිය කෙනා වෙන කවුරුත් නෙමෙයි, මේ ධර්මයේ ශ්‍රවණය කරන මමත් ඒ හාරිය කෙනෙක් වෙනවා. එහෙනම් මම ඒ හාරිය කෙනා වෙන්න, ඒකින සෝතාපන්න ඵලය ලැබෙන්න, ඒකින රහත් බෝධියට මමත්පත් වෙන්න මොකවත් ලොකුවට වඩන්න දෙයක් නැහැ. නියතමානීව පිළිගන්න මේ ලෝකේ හැමෝම මට වඩා ශ්‍රේෂ්ඨයි, මට වඩා උතුම් කියලා. මේ ලෝකේ මම තමයි අන්තිමයා, මම තමයි බාලයා, මම තමයි අවසානම කෙනා කියන මේ නියතමානිකමටපත් වෙන්න, ඒක ප්‍රත්‍යක්ෂ වෙනකොට ප්‍රත්‍යක්ෂ වෙන්නේ සෝතාපන්න බලය. ඒ සෝතාපන්න ඵලය තුල ජීවත් වෙන්න හැම දේ තුලින්ම ඒ ඵලය දකින්න, හැම දේ තුලින්ම ස්පර්ශ කරනවා නම් ඒ ඵලය, හැම දේ තුලින්ම ඒ ඵලය තුල ජීවත් වෙනවා නම් සකෘදාගාමි වෙනවා. ඒ ඵලෙමයි මම, ඒ ඵලය තුලම මම ඉන්නවා, මන්තුලේ ඵලයේ ඉන්නවායි කියලා මේ දෙක තුලම තියෙන ගනුදෙනුව දකින්කොට අනාගාමි වෙනවා. ඵලයත් මමමයි, හේතුවත් මමමයි, දුකත් මමමයි, සපත් මමමයි, මේ කියන අවබෝධයත් මමමයි, මමමයි මේ අවසානයේට ඉන්නේ, මමමත්මයි ඉස්සල්ලාම ඉන්නේ, විශ්වයත් මමමයි, මමමයි විශ්වය, විශ්වයේ මම, මම විශ්වය. එහෙනම් බුදුහාඳුරෝ තමයි මේ ධර්මයේ වශයෙන් පැවතුනේ. මමම ධර්මය නම් බුදුහාඳුරෝ මන් තුලත්, මම බුදුහාඳුරෝ තුලත්, ධර්මයේ ලෙස මමත්, මම ධර්මයේ ලෙසත් පවතිනවා. මෙන්න මේ අවබෝධය එනකොට, මේ සියල්ල එකක් බවට පත් වෙනකොට, මම මිශ්‍ර වෙලා දිය වෙලා මේ විශ්වයේ බවට පත් වෙනකොට, ඒ කාන්ත වශයෙන්ම රහත් වෙලා ඉවරයි. මගේ අවසාන භවය මම පිරිනිවන් පාන තැනට ඇවිල්ලා ඉවරයි. එහෙනම් මේක තමයි නිරෝධ සමාපත්තියට පත් වුණා. රාසින්වත් සිතවිල්ලකින්වත් කෙලෙස් ඇති නොවන තත්ත්වයට පත් වුණායි කියලා කියන්නේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩන්න, මේ මොහොතේ ඉඳලා මේ කියන සමාව පුරුදු පුහුණු කරන්න, මේ ආර්ය මාර්ගය වඩන්න. එනා සියලුම දෙනා මට වඩා ශ්‍රේෂ්ඨයි, මට වඩා උතුම් කියන මේ කමඨාන ඇසකන දිවනාසයේ සමසිතෙන් පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න, මේ කමඨාන, මේ කමඨාන තුලින් ලබාගත්තා වූ අවබෝධයේ දැනුම අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේම පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.